ගියේ මාස ගාන ඇතුළතම කුමාර සොදරයා රටේ දේශපාලන කටයුතු නිරත වුණා. ඒ රෝගාතුරලා දින මව බලන්ත මම ඒ විතර ගියේ. ඒ ගිය අතරතුර තමයි වත්තනඟුඩු ගත්තේ. ඔහුගේ ජනවාරි 7 වෙනිදට කලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හෞසීලා තියෙනවා. ඒක පරාජය කරන්න නම් ජනවාරි 7 වෙනිදා විප්ලවය කරන්න ඕනේ කියලා කියපු ඒ දේශපාලන බලවේගෙයි දැන් මේ විප්ලවයේ පරිමාණය ඒ කරපු විප්ලවයේ තරම් මේ රටට වෙන්න ප්‍රශ්නේදී කුමාර ගුණරත්න සහෝදරට මේ විශේෂ විතරක් නෙමෙයි පෞගිය මාස 8ක 10ක කාලය තුළ සිදුවීම් ගණනක් තිබුණා. රණවීර වික්‍රමසිංහ මහත්මයලා අපිත් එක කතා කරන හදන භාෂාව අපිට තේරෙනවා. තමන්ගේ පාර්ලිමේන්තු විහිළු බුලම්පාරක් අතුරාන් පස්සේ ඒකට ප්‍රතිචාර දක්වන්නේ මේ විදිහට නම් එතකොට අපිට පේනවා ඉදිරි කාල පරිච්ඡේදයේ ආණ්ඩුවට විහිළු බලවේග උන්නගිති ඒවට මේගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? නියපොත්තෙන් හදන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙන තැනට මේ ප්‍රශ්නේ වර්ධනය වෙන්න පුළුවන්.